විශේෂයෙන්ම පොලිසිය හමුදාවෙන් ඉල්ලන ජනමතයට ගරු කරන්න මේ අනවශ්‍ය දේශපාලන කටයුතු වලට නිරත වෙන්න එපයි කියලා. මොකද මේ යම් යම් තැන් වලින් අපිට එනවා. ඉතින් ඒ විදිය ඒ නිසා ඒ කටයුතු වලින් ඈත් වෙලා සාමකාමීව රටේ සාමය ආරක්ෂා කරන්න පියවර ගන්න කියලා තමයි අපි කියන්නේ. මොකද මේ නුයි කතා තියෙනවා. නුයි කඩ කතා යනවා. ඉතින් අපි ඒ කතාවට මත විශ්වාස කරන්නේ නැහැ. නුත් අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ මැතිවරණයක ප්‍රතිඵලයක්. මොකද ඒක ජයග්‍රහණය අපිට තියෙනවා. අපි හොඳ පැහැදිලි ජනතාව අපිට ඉන්නවා. ඉතින් අපිට තියෙන්නේ සාමකාමීව ඒ ජයග්‍රහණය භුක්ති විඳින්න කියලා.